රටක් හැටියට ගත්තහම අධිකරණයේ ස්වාධීනත්වය එළිදක්වලා තියෙනවා. දිනසීය රජයේ යටතේ තමයි ඉස්සෙල්ලම රටේ අගමැතිවරයාට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කරපු ආණ්ඩුවක් මේ රටේ ඇති වුණේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව. දැන් ඊයේ දවසේ නොයෙකුත් චෝදනා මුඛයෙන් ගුරු හැම කෙනෙකුටම චෝදනා කරපු කෙනෙක් පාර්ලිමේන්තුවේ ගුවන්තොටුපළෙන් යන්න ගියාම නොයෙකුත් හේතුන් නිසා ගමන අවහිර කරලා තඩවුවට අරන් තියෙනවා. හැබැයි අපේ අගමැතිතුමා අපේ ජනාධිපතිතුමා කාරුණික වෙලා තියෙනවා. ඒ අයට යන්න ඉඩ සලසලා දෙන්න. විශේෂයෙන්ම අගමැතිතුමාගේ මැදිහත් වීම. ඉතින් මේ අපිම එනකොට ආගෙන අපිම නැති වෙන යුගය අපි නවත්තන්න.